තාම්බුරන් වහන්සේගෙන අවසරයි සැනහවත් වාසනාවන්ත පින්නතුනි ජෝආනන්දෝ මහත්මා ඒ වගේම තිලකනවනා ඇතුළු මේ සහෝදරිය මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන අද දින ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ ජෝ මහත්මාගේ ඒ වගේම තිලකනවනගේ ආදරණීය දියණිය එටානියා ආලන්දෝ දියණියගේ උපන්දිනයට ආශිර්වාද කරන්නයි බලාපොරොත්තු වන්නේ මහා සංඝරත්න විදියට අපි එතුමියට ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඒ වගේම ස්වාමින් වහන්සේලා හැදීලා අප සිද කරන්නා වූ සීලාදී ප්‍රතිපත්ති වල බලයනොත් මේ විහාරස්ථානයේ ආරම්භ කළ කාලයේ පටන් සිද කළා වූ සියලු පින්කම් රාජසංසේනොත් ඒ වගේම මේ ඨානියා දුව සිද කළා වූ සිද කරන සියලු පුණ්‍ය කර්ම රාජසංසේනොත් එතුමියට නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැරසේවා සුභම සුභ උපන්දිනක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යෝ මහත්මා තිලක නෝනත් ඒ දරුවන් දෙදෙනාට හැම අවස්ථාවකදීම ලබා දෙන්න පුළුවන් ආශිර්වාදය බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදය ලබා දෙන්නට උත්සාහ කරනවා. නිතරම ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබා දෙන්නටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නටත් ඒ දරුවන්ට හැම අවස්ථාවකදීම අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ ගැන හිතනකොට ඔබ දෙපළටම ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ දරුවන්ගේ ජීවිත දෙස බලන විට ප්‍රධාන කාරණා දෙකක් අපට පේනවා. එකක් තමයි නිතර ආගමික පරිසරයක් තුළ ඉක්මවන්නට දරුවන් උත්සාහ කරනවා. අනිත් අතින් සිංහල භාෂාවේ දරුවන් දෙන්නටම හොඳට උගන්වලා තියෙනවා හසුරවන්න පුළුවන් විදියට. ඉතින් ඒ දරුවන්ගේ මව්බස මොකද්ද කියලා අහුවාම සිංහල කියලා කියන්න පුළුවන්. මම හිතන්නේ මේකත් ලොකුම අවස්ථාවක් දරුවන් හදන දෙමව්පියෝ විදියට. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා සොයා බලලා ස්වාමීන් වහන්සේලාට යම්කිසි දෙයක් ලබා දෙන්න පුළුවන් නම් ඒකේ තාම නිහඬව සිදු කරන දරුවන් හැටියට සඳහන් කරන්න පුළුවන්. මට සිහිපත් වෙනවා අප මේ රටට ආපු මුල් මාස්තාවේ මම හිටිය කාමරයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ටිකක් මේ තානියාගේ දුවගේ වියදමේම සිදු කළා. මේසෙයි, ටේබල් ලැම්ප් එකයි මේ මූලික අවශ්‍ය පුටුවයි මේ මූලික ටික එතුමිය අරන් දුන්න එතුමියම උපයපු මිලමුදල්වලින්. මම හිතන්නේ පසුගිය අවුරුදු 10ක් පුරාම ඒ බඩු ටික පාවිච්චි කළා. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට බොහොම සැදැහැයෙන් ගෞරවයෙන් ධර්මිකව පූජා කරන ගතියක් ඒ දරුවන්ගේ තුල තියෙනවා. ඉතින් ඒකේ ගෞරවය විශේෂයෙන් තිලක නෝනට යනවා. ඒ වගේම ජෝ මහත්මාටත් ඒ දෙපළටම ඒ දරුවන්ගේ ජීවිතවල ආලෝකයට ඔබටත් ඒ ගෞරවය හිමි වෙනවා. විශේෂයෙන්ම තමන්ට ලැබුණු ආගමික වටාපිටාව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුර ඒ වගේම ශාසනික උරුමය මේ හැමදේම උපයෝගී කරගෙන ඒ දරුවන්ට ලබා දෙන්න පුළුවන් උපරිම ආශිර්වාදය ලබා දෙන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී පින්නතුන් බොහොම ගෞරවයෙන් විහාරස්ථානයට ඇවිදින්නා මේ මල් පහන් සූඳ දුන් ආදී මේ පූජා ද්‍රව්‍යයන් සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තැන්පත් කරලා බලාපොරොත්තු වන්නේ මේ පූජාවන් සම්බුද්ධ පූජාන් විදිහට පවත්වන ඉන් ජනිත වන්නා වූ පුණ්‍ය ඵල හේතුවෙන් ඒ ඨානියා දුවට ආශිර්වාද කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අප දැන් මේ සම්බුද්ධ පූජා පවත්වමු. මේ සෝදානම් කරපු සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රඥාදී ඒ උතුම් බුදුගුණ සමුදායට අරහං ආදී ඒ නික්ලේශී බුදුගුණයට මේ සියලු පූජාවන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵල හේතුවෙන් අද විශේෂයෙන් උපන් දිනේ සමරන ඒ පින්වත් තානියා ආලන්දෝ දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. එතුමිය බලාපොරොත්තු වන ආකාරයට එතුමියගේ දරුවන්ගේ අනාගත කටයුතු සඵල කරගන්නට ඒ මහත්මා ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසා ගන්නට මේ උතුම් කුසලයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු

ආහුනෙයෝ පාහුනෙයෝ දක්ගෙනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතයං සම්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධිං වන්දරූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පන්තෝ සම්බඤ්ඤුතං සක්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ තේ මහා බෝධි ලෝකනාතේන පූජිතං අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ පඨමං බෝධි පල්ලංකං ဒුතියං ච අනිම්මිසං තතියං චං කමනං සෙද්ධං චතුන්තං රතනාගරං පංචමන් අජපාලං ච මුචලින්දේන චට්ඨමං සන්තමන් රාජායතනං වන්දේ තං මුනි සේවිතං ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දං සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මුක්ඛං පුබ්බං මිලායාති යථා ඉදං මේ කායෝ තථා විනාශ භාවං අදේවාසේ තුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිර්වාණ පන්තියං සාදු සාදු සාදු හොඳයි මේ අවස්ථාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් බුදු ගුණ සිහිපත් කරමින් ඒ උතුම් සම්බුදු ගුණවල ආනිසංසයෙන් සියලු සත්වෝ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කළා බුදු ගුණ මෛත්‍රිය වඩනටයි බලාපොරොත්තු වන්නේ. එක අතකින් බුද්ධානුස්සති භාවනාවක් අනිත් අතින් මෛත්‍රී භාවනාව කියන මේ ප්‍රධාන කමඨහන් දෙක තේමා කරගනිමින් අපේ හිතේ කුසල චේතනා ජනිත කරගෙන ඒ පහළ කරගන්නා වූ උතුම් ශක්තිමත් පින්සිතුවිලි බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන උපන්දිනය සමරන හිට්ඨානියා ආලන්දෝ දියණිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත් ලබාවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් මද වේලාවක් බුදුගුණ මෛත්‍රී භාවනාවේ යෙදෙමු. භගවතු අරහං බුද්ධගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුකේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු විඤ්ඤා චරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සුගත බුද්ධගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු ලෝකවිදු බුද්ධගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු වුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරදී බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ සන්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සද්ධා දේව මනුස්සානං බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදුගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා භගවතෝ අනන්ත බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු හොඳයි සැනහවත් පින්තුනි මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා සෙත් පිළිස සජහන කරමින් ආශිර්වාද කරනවා මේ වෙලාවට රැස්සලා ඉන්න ජෝ මහත්මයා ඒ වගේම තිලක නෝනා ડોક્ટર සරත් ගුණපාල මහත්මයා වජිර නෝනා ලාලනි නෝනා ලෙසන්දි නෝනා නිලනි නෝනා ඇතුළු ඔබ හැම දෙනාටම නිරුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ අතර විශේෂයෙන් උපන්දිනයේ සමරන ඒඨානියා ආලන්දෝ දියණියට සුබ උපන්දිනක් වේවා නිරුක් නිරෝගී සම්පත්තිය සැලසේවා ඒ වගේ මෙතුමිය දරු සම්පතක් බලාපොරොත්තුෙන් සිටින්නේ එනිසා එතුමිය බලාපොරොත්තු වන ආකාරයට ඒ පින්වත් දරුවා මෙලොවට ජනිත කළා මෙලොව ආලෝකය ලබා දෙන්නට එතුමියට සියලු කායික මානසික සුවතාවයේ නිරෝගී භාවයක් සැලසේවා ඒ මහත්මා ඒ වාගේ මනිතේ පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ උතුම් සෙත්පිරිත් දේශනාවේ ආනිසංසයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා කියන ප්‍රතුමෙන් ස්වාමින් වහන්සේලා ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් සෙත්පිරිත් සජහනා කරමින් ආශිර්වාද කරනවා එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සදහසිතින් පිරිත් ධර්මයේ ශ්‍රවණය කරමු පිරිත් ධර්මයේ සජ්ජහනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුන්තරෝ පුරිස ධම්මසාරදී සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි තම්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සම්දේව භූතා සුමනා භවන්තු අතෝපි සංඛංච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්වේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරන්තෝ ච හරන්ති ඒවලින් තස්මාහි නේරක්කත අම්පමන්තායං කිංචි වෙන්තං ඉදවාහුරං වා සංගේසු වායං රතනං පනීතං නනෝ සමන්නත්තේ තථාගතේන ඉදං තිබුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති අයං විරාගං අමතං පනීදං යදජ්ජගා සංඛ්‍ය මුනේ සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් වුන්ද සෙන්ටෝ පරිවන්න සමාධිමානං තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨසතම්පසන්තා චන්තාරියේතානි යුගානි තේ දක්ඛිනෙයා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහබ්බලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ සුම්පයුන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනං තේ පන්ති පන්තාමතං විගෛහ ලන්දා මුදා නිම්බුදින් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුන් දිවාතේ බියසම්ප තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සංචානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසම්පමන්තානතේ භවන්නට්ඨ මන්නාදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු සහවස්ස දන්සන සම්පදාය තයස්සු ධම්මා යහිතා සංඛාය දෙට්ඨේ විචිකිච්ඡි තංච සීලම්බ තන්වාපි යදන්ති කිංචි චතුහ පායේ හිත විම්ප මුන්තෝ චචාමි අභම්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අභම්බෝ සෝතංස පටිච්චාදාය අභම්බතා දිට්ඨ පදංස ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති වනම්ප ගුම්බේ යථා පුස්සිතංගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මේ තතෝපමන්දම් නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුන්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තායතිකේ භවස්මින් තේකේන බීජා අවිරුල් හිජ්ජන්දා නිබ්බන්ති ධීරා යතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තරිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තරිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති යානිද භූතානි සමාගතානි බුම්මානි නිව අන්තරිංගේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු ඒතේන සංච වජ්ජේන සුද්ධිතේ හෝතු සම්වදා ඒතේන සංච වජ්ජේන සම්වරෝගෝ විනංසතු ඒතේන සංච වජ්ජේන හෝතු තේ ජය මංගලං කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අබිසමෙන්ච සංකෝ ගුජෝජ සෝජෝච සුවචෝ චන්ස මුදුවනති මානි සන්තුන්ස කෝච සුභරෝච අපමි සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච ගුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපපදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන භූතන්ති තසා වාතාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තෝලා දිඩ්ඩා වායේව අද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවේ සම්බේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරන්නි කුම්බේත නාති මඤ්ඤේත කන්ත ඉනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායතානි යං කුන්තං ආයුසායේක කුන්ත මනුරග්ගේ එවම්පි සම්බ භූතේසෝ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත නින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දිට්ඨින් ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය වේදං නහි ජාතු ගම්බසෙය්‍යං පුනරේති තේන සංච වංජේන දුක්ඛාවෝපසමින්තුතේ ඒතේන සංච වංජේන භයාවෝපසමින්තුතේ ඒතේන සංච මජ්ජේන රෝගාවෝපසමින්තුතේ තුන් ලෝකාන්ද්‍රවෝ භාග්‍යවන්තෝ අරහන්තෝ සම්මා සම්බුද්ද දස බලධාරේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රථම අභිනිහාරයේ සිට බෝධි මණ්ඩලයෙන් පුරන ලද අනන්ත අපරිමාණ බෝධි සම්භාර අනුභව බලයෙන්ද දස බල ඥාන චතුවිසරද ඥානානුභව බලයෙන්ද චතුපටි සම්භිදා ඥාන දස ඥාන බලයෙන්ද සෝලස මහා ඥාන අට්ඨාරස ආවේනික ඥාන ගුණානුභාව බලයෙන්ද සමතින් සන්පාරමිතා ඥාන බලයෙන්ද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඥාන සමතිස් සම ධර්ම ඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්ම ඥාන අටතිස් ආරම්මන විභත්ති ඥාන බලයෙන්ද සමසතලිස් කර්මස්ථාන ඥාන චත්තාරී සාකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද සෝසාලිස් ඥාන වස්තු සමපනස් උදයව්‍ය ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලයෙන්ද දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥාන බලයෙන්ද තෙසැත්ත ඥාන සස්සැත්ත ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන සතර ඵල ඥාන බලයෙන්ද සෝවිසි කෝටි ලක්ෂ වාර සමාපත්ති සංචාරක අරහත් ඵල මහා වජ්‍ර ඥාන බලයෙන්ද අනන්ත ණය සමන් නාගත සමන්ත පට්ඨාන මහා ප්‍රකරණ විෂයන්තර්ගත ගාම්භීර ඥානානුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන ආසයානුසයේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර ඥාන මහා කරුණා සමාපත්ති ඥානානුභාව බලයෙන්ද ඥාන අනාවරණ ඥානානුභාව බලයෙන්ද සුවාසෝ දාසං ධර්මස්කන්ධ බලයෙන් විජයශ්‍රී බෝධි රාජයානන් වහන්සේගේ අනුභාව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද සද්බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් පන්ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද ලොව පහළ වී වදාළා වූ අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ රිද්ධානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද රත්නත්‍රය සතු අසෝමිත සෝවිසි මහා ගුණානුභාව බලයෙන්ද තානියා මහත්මිය නින්දු සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වැඩේවා වරණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුරුසේ දුරු වේවා තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත සෝවිසි මහා ගුණයේ ශක්තිය බලය ආනුභාවය සිවි සම්මස්නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සරුවාරක්ෂාව සැලසේවා කුසල අරමුණෙන් බුදු ගුණ බෙලෙන් මෙත්සිත් බෙලෙන් සිල් ගුණ බෙලෙන් සැපසේ නින්ද යාවා සැපසේ අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියායුධයෙන් මනුෂ්‍යයන්ගෙන් තිරිසන් සතුන්ගෙන් සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් අව්වෙන් වැස්සෙන් පින්නෙන් සුලගින් විසකුරු සර්පාදීන් වාතෙන් පිතෙන් සෙමෙන් තුන්දොසින් රාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් උපවීලක උපඝාතකාදී විපාක වාරයකින් වත් බියක් තැතිගැන්මක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් ව්‍යසනයක් සිහිනකින් වත් නොම වේවා සරුවාරක්ෂාව නිරතුරුව සැලසේවා විංසත් සත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ අන්ත්වේවා සම්බේතියෝ විවඤ්ඤන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහනිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ නක්ඛන්ත යක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහනිවාරණං පරිත්තස්සානු භාවේන හන්තුතේ සම්නුපන්දවේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහනිවාරණා පරිත්තස්සානු භාවේන හන්තුතේ සම්නුපන්දවේ ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජා බෝධි පූජා වන්දනා පැවැත්වීමෙන් ඒ වගේම බුදුගුණ මෛත්‍රී භාවනාව වැඩිමින් සත්‍රි සූත් සජ්ජායනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ඇස්තරගතා වූ සීලවාණි හස ධර්මයන් අපවත් ශාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සීල සම්මත දෘෂ්ටික දේවතා සමූහයාට මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරමු. දෙවියන් සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයුෂ දිව්‍ය සප සම්පත් වඩා වර්ධනයට පත් වේවා. දෙවියන් චිරාත් කාලයක් පින්තුන් හැම දෙනාමත් ඉතාලිය මහත්මිය පවුලේ දරුවන් ඒ වගේම සම්පුරුෂය ඒ වගේම පින්තුන් හැම දෙනාමත් මේ පින්කමට සම්බන්ධ වෙනවා පින්නත් ඔබ හැම දෙනාගේම පවුලේ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. දෙවිඳුන් වහන්සේලාගේ ආශිර්වාද ධනයෙන් සැරසේවා. දෙවිඳුන් ප්‍රාර්ථනා කරන බෝධීන්ගෙන් අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ittāvatāc amhehe sambataṃ puñña sampadaṃ sambhe devā anumodantu sambha sampanti sindhiyā ittāvatāc amhehe sambataṃ puñña sampadaṃ sambhe devā anumodantu sambha sampanti sindhiyā එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා. ඒ වගේම රස්තර ගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය ජුවලණ්ඩෝ මහත්මයාගේ වගේම තිරකණෝණගේ ඒ වගේම මිත්‍රින් වුණ සම්බන්ධ වෙන්නා වූ පින්වත් හැමදෙනාගේ මේ පරිලෝකියා වූ පිඹලාපෘත් වෙන්නා වූ මෞදිමෝපියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගමන වාසනාවන්ත වේවා, සුපවත් වේවා, අපට ආශිර්වාද කරනු ලැබේවා. ඒ ඥාතීන් හැම දෙනාමත් ප්‍රාර්ථනා කරන බෝධීන්ගෙන් නිවන් සුවයෙන් සැනසෙත්වා කියන චේතනාවෙන් මළගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පිටුකේ රාක්ෂිත කරගත්තා වූ සියලු ආශිර්වාද ශක්තියෙන් ඩානියා මහත්මිය ඇතුළු දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ ආශිර්වාදයේ වේවා. පින්නතුන් හැම දිනාටමත් ඒ වගේම ලංකාව ජීවත් වෙනත් කරනවාගේ ආදරණීය මෑණියන් ඇතුළු පින්නතුන් හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. හැම දිනාටම දුක් සම්පත් නිරෝගී සම්පත් දිගාසි සම්පත් ලැබේවා. චිර ජීවනයේ උදා වේවා. කායික මානසික සංසිල් නිරෝගී භාවය උදා වේවා. දුක්ඛම් කට දුරු වේවා. මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා. සුඛවත් වේවා. පරලෝ ජීවිත වාසනාවන්ත වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් අප හැම දිනාටම මා මහ නිවන් සම්පත්තියෙන් සැනසෙන්නට මේ උදාර කුණ ශක්තිය හේතු වේවා, වාසනාව වේවා, ගලසාදු කියලා ප්‍රාර්ථනා බාදස්සක්ස. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.